වෙසක් පොහෝ දින දවවරුවේදී දේශනා කරන ලද මහා ප්‍රදාන සූත්‍රය. අපේ දේවතු ජීවිත ගැන දැන් අපිට කියා දෙන කීපතාව අපිට කරා ගන්නවා කියන්නේ ඔන්න බුදුජානක මහන්සිය දාලා බලන්නේ මේක අනිත් කල්පිතට පෙරේ විපස්සනා කියන බුදුජානක මහන්සිය නම මේ දිනකේට අහනවා විපස්සනා කියන අරහත් සම්මා සම්බුද්ධ ඒක බහ බලන්න කිව්වම තේරෙන්නේ ඒක බහම දැන. ඒක තේරෙන්නේ ඒ වගේ කිසිම අදාගන්න පොඩි පොඩි මත. හයිපොතීසිස් කියන්නේ හයිපොතීසිස්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයතන එකක් හදු කරගෙන හයිපොතීසිස් එක. හයිපොතීසිස් එක කාලෝපයේ තියෙන සමාන වෙන සිත්ී වෙස්තුනිය කියලා බුදුරජාණන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේලා දෙනම පාලන සිත්ී වෙස්තුනිය දැන් බලන්න සංකීර්ණ මතය කියද්දි බුදුරජාණන් වහන්සේ මේ අයන්නේ කොහොමද කියලා දෙනවා කියන්නේ මේ කාල පරිච්ඡේදයේ කපුසංග සාමාන්‍ය තාක්ෂක කියන බුදුරජාණන් වහන්සේලා කියනවා අපතරණිය අධිපති සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේලා සතරම පදම වුණා. සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කපුසංග ගුණම උපදෙන හැටි අපතරණිය. අපේ ප්‍රතිපදාවේ සම්මත වන පිළිතුර සත්‍ය සංගිධි ප්‍රජානන්ගේ දහස් වන කාලයක සිටලා තියෙනවා. සේනාගමන බුදුරජාණන් වහන්සේ ගාතක පොළොවේ දිනලා තියෙනවා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගාතක පොළොවේ දිනලා තියෙනවා. අපගේ ශාස්ත්‍රීය ප්‍රතිදී අපාදිනවා. මම උපස්ත්‍රී බුදුරජාණන් වහන්සේ කුණ්ඩම් කියන ගෝත්‍රීට ආවා. ඒ කියන්නේ විකල්පිත සම්මත කරගත්ත දේවා. ඒ සංඝ සභාවල 40000 ශාක පිරිස ඉඳලා තිබෙනවා. සතුටු බුදුරජාණන් වහන්සේගේ ශාක සම්ප්‍රදායේ විස්රාමස්ථාන පිරිස ඉඳලා තිබෙනවා. ඊළඟට කොණාගමන බුදුරජාණන් වහන්සේගේ සංඝසභාවේ ධාතු ඉඳලා තිබෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සංඝසභාවේ විචාරාස්ත ඉඳලා තිබෙනවා. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සංඝසභාවේ ධාතු 250යි. ආයත බුදු නිවන් අනුපාදක තමයි අපි මේ ඉපදිනා තියෙන්නේ. විපස්ස බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන අශෝක කියන බිස්සුවා. සුත්‍ර බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන චේනාරකර කියන බිස්සුවා. මුත්තු බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන පිටසංස කියන බිස්සුවා. ඊළඟට සතරම බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන නිබ්බද කියන බිස්සුව. කොණාගමන බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන සුත්තිජ කියන බිස්සුව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන සරණස් කියන බිස්සුව. අපේ බුදුරජාණන් වහන්සේ විපස්සාන කරන කවුද? ආනන්ද කියන ස්වාමීන් බුදුරජාණන් වහන්සේ පිටතින් විපස්සී බුදුරජාණන් වහන්සේගේ වාක්‍යයන්ට නම් පවා කියන සාර්ථක නම් බඳින සම්ම බෝධිය. චිත්ති බුදුරජාණන් වහන්සේ ප්‍රියදමන අරණ මෞදිනේ ප්‍රමාණයි. මුක්ති බුදුරජාණන් වහන්සේගේ ප්‍රියදමන සුප්පතියි මෞන රතවති. කපිසංග බුදුරජාණන් වහන්සේගේ ප්‍රියදමන අද්විතක්ක මම හිතාකා. කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ප්‍රියදමන අනුලබ්ධ මම උත්තරයි. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ප්‍රියදමන ධනවත්ක මෞදිනේ ධනවත්ක. අපගේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රියදමන සුද්ධෝදන බුදුරජාණන් වහන්සේ ජීවිත අතීතයේ ප්‍රකාශ කරන බුදුන් වහන්සේ පිටුමනා බුදුමනි සාරුන් බුදුමනි මේ විචර කපී කියලා බාහ්‍ය බුදුරජාණන් වහන්සේ සත්‍යයන් කුමාර මහත්මයා දෝත්වතු ධාතුන් පිරිනවන පාවනයි බුදුරජාණන් වහන්සේ ලාගෙන සීකරන්න පුළුවන් මේක හරි ලපතාවය එදා මාතු බුදුරජාණන් වහන්සේ බුත්ින් වහන්සේලා දෙනා මෙන්න අදිනාද කතාවෙන් බාගතුන සති කතාවෙන් නේද මේ අපේත බුදුරජාණන් වහන්සේ ලබන පෙරතුරු මේ ප්‍රතිමිත බුදුරජාණන් වහන්සේ ආදරයි හේතු නේද ඒ වහන්සේලා පිරිනමනවාල පුත්‍රයෝද කොහොමද කියන්නේ දෙනදාට සුප්පසින්ද මොනින් පුපාදිකන්නේ කවදාද කියලා කිව්වොත් ධර්ම දෝෂය මරණයට දෝෂ ප්‍රභාවය ආවෝද කරන්න තියෙනවා මේ දෝෂ ප්‍රභාවයට නෙවෙයි අන්නේ නිසා මේ දෝෂ ප්‍රභාවය ගැන අතීතයේ කිමුකල්ල ආවෝද කරනකට අපාගත වෙනවා කියලා තම කියනවා ජාති වශයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවිය අග්ගපස්සාදී අශෝක කියලා පියාණන් කියන බන්දුමන් නෝ බන්දුම නැ ඉතින් බුදුරජාණන් වහන්සේ සිත් ලෝකයේ සිටලා මෙහෙම කියතියි පුදුමයි මම රාමයෙන් මේක දරන කියලා සිත් ලෝකයේ සිටලා මෙහෙම කියතියි පුදුමයි නිවන්දාසිතේ බෝධි සත්‍යයන් පුස්තිය පිටලා මාතක පිටුනාද එතකොට මේ මාතේට මහත්ය ආලෝක පිටුනා මෝරියන් ධනාන්තරෝ පාතින සම්පන්නිය ආලෝක නිවදින අනන රබන් දෙවිතුර දේපාන්තරක මෝරියන් පව ආලෝක යතින එතකොට තමයි මේ සත්‍යයන් දැනගන්න තියෙන අන්න කියන්නේ තමයි සුදුලා වෙනවා එනකොටේ ආලෝකයේ පහළවීම දේපත්තනස් මාර්ගසික පිළිවිදිට ශ්‍රමුද්‍රගාමනාවට සම්බන්ධයෙන් එක සමානයි. ඊළඟට තමයි දේපත්තනස්යේ වෙන මාර්ගසිකයෙකුට අපරවරණ දෙන්නේ ආරස්සාකරන. මනසට දෙන්නේ අමෘතයට දෙන්නේ එකක් වෙන්නේ. අයිමත් බාහිරතම ඒක ධර්මතාවය. මරණයේ දෙවිසත් මාතාව ඒ දෙවිසත් අම්මා ප්‍රകൃතියෙන් පිරෙනවා. පන්ති පිරෙන විස්සකින් මේකත් ධර්මතාවය. මේකෙන් සමාදන් වෙනවා නැතිේ තේන සිදුවේ. ඒ දෙවිසත් මාතාව මාකුසේ මාකුසේ දෙවිසත්මනේ ඉතිරිච්ච දවස් ඇතුළත දෙවියන් දෙවියන් මාතාව නිරන්තර සිටිනියට කෙනෙක් වාසපත් වෙනවා. ඒ දෙවියන් මාතාව කිසිම කෙනෙකුට කිසිම පුරුෂයෙකුට මොනවාක්ද කියන විස්තර කරන්න බැහැ. විතර මොනවාක්ද මාන කියන එක ධර්මයක්. නිරන්තර ඒ දෙවියන් දෙවියන්ගේ මාතකේ සමාජපත් යහනට පංචකාම විචින් හේමනාක දේවන්නේ මොනවද කියන්නේ? හේමනාක සම්පත ආලෝකයි. හේමනාක බදසින් දැනගන්නවා. හේමනාක රූප ජීවිත හේමනාක පංචකාය. අපි දන්න සමහර ආලෝක ඒක හස්ත කියලා. සමහරදී බරව නගලට පන්නේ. අනේ මේක කියන්නේ මොනවද? මාතෘකාවනේ. මේක කියන්නේ මාතෘකාවේ පොළනා විතරයි. මේක පොළොවේ නදන්න කියලා. දේශක මේකත් මාසාව දේශකාරණයක දෙතරම් සිටගෙන ඒක ධර්ම කරන්නේ. ඊළඟට මහානීය දේශකාරණයක නායකත්වයෙන් රැස්වෙන සිටින බලවත් දෙවියන් පිළිගන්නේ. ඒක පස්සේ තමයි දේශකයා සිටගන්නේ. ඒක ධර්ම කරන්නේ. දේශකාරණයේ නායකත්වයෙන් රැස්වෙනකොට සෑම නායකයෙකුට පුළුවන් කම තියෙනවා අමෝත්තරකම සතරවරම දෙවියෝ මේ ධර්ම ආරගෙන අත්තමනා දෙවියන් මනසක්ෝ කීපතු වන්න දෙවියන්ගේ උපකෘතියට පස්සේ මේ තාක්ෂි කිත්තුන උපන්නා කියලා දෙවියෝ කියනවා. ඊළඟට මේ පුතාන් තාක්ෂිකව නිරන්තරව ඉතාම පරිස්සමින් උපදින කිලිකුණු නැතිව ඊළඟට දේශකණන් වහන්සේ රාජකීය අධිකාරියකම මෙහෙ අතරින් මම අතරින් දේධාරාජකත් අමතෙන්නවා. මේක සිදුල කියන අවුරුදු දානකේතාවේ නිර්ගිනි සිදුල කියනවා. ඒ නිර්ගිනි කුසුමලඟ ඒක රටේ තියෙන අධිවේශය ඊළඟ කීම නෝදුමක් තමයි. අනිකාරය කරත් දීප දැකලා තියෙනවා. මේ ප්‍රධාන අධිකරණ ඉදිරියේ මේ අතරින් මොනතර බහරා මේ විදිහට අරසින් ඉන්න දෙකද ඊළඟට අයින් කරගන්න. මෙතන තිබුණා කියනවා ආරින් දාන ඒ උපදෙස්. මේ පද්ධතියට මෙලින් විරත ආන බෝසත් බෝසතාණන් වහන්සේ ඉදිරිචනවා. ඊළඟට තමයි මේ සේවන දේශනාවන් වහන්සේ ඉදිරිපත් කරන්නේ සේවර හතක් වැඩම. සේවර හතක් වැඩම සෝත් වතුනක් කියන අත්කෝ සමස්ත ලෝකස්සේ මම ලෝකයට අන්තර වෙමි. දෙත්තෝ හමත් ලෝකස්සේ මම ලෝකයට ජීවත් වෙමි. දෙත්තෝ හමත් ලෝකස්සේ මම ලෝකයට ජීවත් වෙමි. ආයමති මා දාස් මේ මගේ අන්තිම උපත නස් දානති නම් බව ආයුබලයක් දෙත්. ඊළඟට දේශකණන් වහන්සේ මාර්ගයෙන් වැටලාද පස්සේ මේ කියන එකට මහත් වූ ආලෝකයක් ලෝකේ පුරා පැතිරෙන අරමුණකදී ඉදිරි සදාස් වදී. ලෝකානුත් මාර්ගයේ සංස්කාර ආලෝකයේ පැතිරෙනවා. අපේ ගිරාවලට එන්නේ. ඉතින් මේ ඒ වගේ සම්පතම අඳුම ගන්න ඉදාස තමයි. දේශකාණන් වහන්සේලාගේ මේ සමාන උත්තර සේවන විස්තරණය කළාද සමාන ඊළඟ බුදුරජාණන් වහන්සේලාගේ උපසම්පදාය ගැනීම මේ උපසම්පදාය බුදුරජාණන් විපස්ස කුමාරය දේශක කුමාරය මේ සියාගෙන නැති බඳුන බඳුන රජදේවට ගිහින් මේ මන්දිරයට උත්සවයක් තිබුණා. එතනකට අනාගත වාස්තුකේ ඉතිවර දෙන්නේ දෙවියන් වහන්සේ බලන්න කියලා. බලවන බලන්නේ කියන්නේ බලන්නේ මේ තාක්ෂණික දැනුම පිටේ තමයි මහරජාගේ දරුවා දීප දිනගත සිළු මේ දරුවා චක්‍රවර්තී රජෙක් වෙනවා. මේ දරුවා පැවිදි වෙනවා. මරහත් සම්මා සම්බුදු කෙනෙක් බවට පත් වෙනවා. මහරජාගේ දරුවාගේ මේ බලන සිත්පත්ක පාඩු මේ දරුවාගේ මනාව තේරි යටපත් වෙනවා. මේ දරුවාට තියෙන මානසික ප්‍රතිවිරුද්ධතාව මේ දරුවාට මේ බලන්නේ තියෙන දුනදාන දෙවි දුකෙන් මේ දරුවාට තියෙන රෝගී ප්‍රමුඛත්වය බලයෙන් අත්තම මේ දරුවාට තියෙන ගාලමත්කම ඉති මරණ කියන අත්තම මේ දරුවාට තියෙන උච්චංකතාව උච්චපිති ඒ වගේම මේ දරුවාට කියනවා ඕලු මිනිස්සුන්ගේ දෙන්නා මේ දරුවාට තිබෙන මේ දරුවාට පුළුවන් හිතගෙන අද්දකින් දවස් දෙකේ ස්පර්ශ කරන්න. මේ දරුවාට තිබෙන සහසඟ සිමිත පරිදිම. මේ දරුවා රන්වන. මේ දරුවාගේ සමිතාස්තියෙන් දෙවියන්ගේ උපතයි. මේ දරුවාට රෝම කූපවල සිටේක රෝමයේ දෙගෙන තිබෙනවා. මේ දරුවාගේ මේ බලන විදියට කරගෙන තිබෙනවා. මේ ධර්මයේ මේ දරුවාගේ ශරීරයේ ධර්මයේ සිදු ශරීරය. මේ දරුවාට සත්‍යයෙන් විශ්වාස පිළිම රැස්සෙත් දරුවේ. මේ දරුවාට මහා ධෛර්යයක් ඉස්කිනි. මේ දේ පිටුදරයන් මේ මනස් ජීවිතයේ මහා පුරුෂයන් විස්තර කරගෙන යනවා. මේ මේ බලන්නේ මේ දරුවාගේ මනෝවිද්‍යාත්මක දැනුම පිළිබඳව කියන දේවල් ගැන අතර එන මානසික ප්‍රශ්න තියෙනවා. ඒක තමයි දේ ජනතාව මේ මහා පුරුෂයන් කියන පිළිබඳ තිබෙන්නේ දත් දෙක සම්මුතියෙන්. මේ ජීවිතේ ගත කරනවා නම් සත්‍ය රජුවට පස් වෙනවා. පැවිදි බව ලැබුවොත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙනවා. ඉතින් ඒ බන්දම කියන රජුරන් සිරිමවරුගෙන් ගන්නේ උපස්ථාන කරන පිටතට. ඒ සාමාන්‍යයෙන් තමයි සිරිපුරාණ විචාරම කියන නාම විචාරම වදාගෙන ආරම්භයේ සේවකයන් සේතුස්ම වගේ කියලා සේසබ්දරාතුදෙන මේ දිනාතුන් සිරිමවරුට පරිවෘත් ලැබුණා. ඊළඟට මේ විපස්සී සුද්‍රජානන වහන්සේගේ සඳ ඉතාම නිර්මලයි. කෝලිත නිර්මලක් නම් ඉතාම සත් ඇදීම ස්වරූපී යුක්තයි. ඊළඟට විපස්සී සුද්‍රජානන වහන්සේගේ විපස්සී දේශකාරණය පිළිබඳව පැහැදිලි. උපදින්නකම නිරන්තරක කර්මීය පාදයක් ලැබලා තියෙන එකයි. උපදින්නකම බෝධ්‍යාන නිර්මලකම බුදුමත් බුරේ ඉතින් විපස්ස කුමාරයන් මෙහෙදි කරන්නේ ඇස්තිය විලංගනස්ස බලනවා. ඇස්තිය විලංගනස්ස වලින් ලක්ෂණ වෙනපාට ඇස්තිය බලනකොට අනන්තීන්තු කුමාරයෙ දෙක්ක කෙනෙකුගේ දෙක්කේ විපස්ස කුමාරයෙක් විපස්සී විපස්සීදී සම්මන්න උදවා. ඇස්තිය රෝමා බලාගෙන ඉන්නවා මේ කීටි දරුවට නම් නෙමෙයි විපස්සී කියලා. ඊටවස්සේ රජකුමාරයා කෙරෙහි රාජාසනයේ විජේතී රජුට පරිවාන රෙදි කියනවා. දැන් මේ පිටාට තේනන බිස්නාමයේ තියෙන මේ රාජ කඩේදී රජකුමාරයාට මෙතෙරෙන තියෙන ඔක්කොම දින දෙන්නේ මේ රෙදි කියන කතාව. දැන් මේක හිතට ධර්ම නිරෝධ ස්වභාවය දැනෙන කෙනෙක් මේ වගේ දෙයක් කියනවා. මේක නාම අපි දැන තියෙන සත්‍යාවසල දැනෙනවා. විද්‍යානුකූලව මාත කියන මාත තුනක් කතා කරමු. විද්‍යාත් එහෙම කියන්නේ ප්‍රබු දේ විද්‍යාත්මකව ගලගෙන කවර ආද ඉතින් විපස්සී දේශනාවන් වලට නාලි ගැටුම අපට දෙන්න තියෙනවා. ඒක තමයි ඔන්නේ පස්සේ කරාරය. අවුරුදු 10ක් ගාන දැන් මේ තියෙද. දෙදරේ ඉඳන් අවුරුදු 10ක්. ඒ වාසි කී දේ තමයි. අපිටම ස්ලයිඩ් කරනවා. අනේ තවම කියන්න තියෙනවා. අපාගේ නේද? අපට අපට යාගෙන සිංහල ජරාවට පිටික් කෙනෙක්. මේකල ඉස්සත් කුමාරයන් වගේ. ඉතින් කුමාරයන් මේකට සමාජයෙන් ජරාවට පිටික්. ඒ කියන්නේ මේ ප්‍රධාන කාර්යයන් දෙකක් තමයි මේ කරන්නේ. ඒක දෙකකින් දුන්නා. තමයි දෙවියන් ගහන නිවැරදි. මොනවාරයක් ඊට පස්සේ බුද්ධ ධර්මයට වුණා. ආයතක දෙවියන් ජීවිත ප්‍රචාරක සියදරන යාස්සන්ති ආයතනති. ආයතන ඒ උද්‍යාන ජීවිත පස්සේ යනකට දැක්කා යනකට කොන්දි කරාන කොන්දි මලාගෙන යනකට එලිප යන මලමිනියක පස්සේ අරුමක් කියලා නේද ඔබට තමයි මරිනවා කියන්නේ දෙවියන්ගේ නාමයෙන් පිටින් බලන්න කියලා. කුමාරයා නැත්නම් යාරේ මම නෙවෙයි. එතන ගියාම මම පිටින් නෙවෙයි. ඉතින් මේකේ තියෙන පරිසරයේ තියෙන කල්පනාව. ඒ කියන්නේ ඒ කියන්නේ අස්කාරය. ධර්මයේ සිටින මොහොතයි යහපත් දේවල් කිරීම හොඳයි පින් කිරීම හොඳයි අවස්ථාව හොඳයි සතුන් කෙරෙහි අනුකම්පා ප්‍රදර්ශනය Thank you. ආයම පුදිනවා. මේ දුකින් නිදහස් වීමක් නම් මේ ජරා මරණ ඇති කරන්නා වූ දුකින් නිදහස් වීමක් නම් අවදානම් ඇති කරගන්න පුළුවන් යෝනිසූ මනසකාරී ඉදිරිය පටන් ගන්නවා. ඔන්න නෝණින් විමසන්න පටන් ගත්තා. ඉන්නෙකෝ සත් ජරා මරණ දැන් දැක්කද සීල මුද්‍රජානන් වහන්සේලාට එකම ආකාරයෙන් අවබෝධ වෙනවා. මේ ජරා මරණ ඇතිවන්නේ මන් මේ ආකාරයේ සූත්‍ර උගන්වනවා. මේ ජරා මරණ ඇතිවන්නේ කුමක් පිටිකල්ද? ඔව් කිම්පත්ත්‍ය ජරා මරණ කුමක් ප්‍රාප්තියද කියලා විමසගෙන යද්දී විපස්සී භෝසතානන් වහන්සේ යෝගී මනසකාර විදිහේ අවබෝධ වුණා. මොකද ජාතියෝ සති ජරා මරණ උපදීම නිසාමයි මේ ජරා මරණ වෙන්නේ. ජාති පත්‍ය උපදීම ප්‍රත්‍ය කුටගෙනමයි මේ ජරා මරණ වෙන්නේ කියලා අවබෝධ කරගන්න. පස්ති භෝසතානන් වහන්සේ යෝනිසෝ මනසිකාරා නෝමින මෙලෙහි කරද්දී අවපඤ්ඤාය අභිසමයෝ ප්‍රඥාවෙන් අවබෝධී සිටියේ භවයේ කෝසති ජාති භවයේ ඇති කල්හි ඉදීම වේ. භවපත්‍ය ජාති භවයේ නිසාමයි ඉදීම. දැන් මතක තියාගන්න හොඳට. මම නිතර නිතර කියලා තියෙනවා බුදු ජානනාථගේ බුද්ධ දේශනාවල තියෙන ඉදීම කුමක් ප්‍රත්‍යක්ෂ කියනවා කියලා. භවපත්‍ය කියනවා කියලා. මෙහෙම කියෙද්දී අපි මෙච්චර කල් අපේ රටේ අහන්න ලැබෙන්නේ ඉදීම සිද්දෙන භවපත්‍ය කියලා නෙමෙයි. චුති කිස්සියෙන්ද? කොහෙන්ද මම මේ කැලේ අපේ ඔළුවට වැටිලා ඉරපිට හේවාල්ලා ගන්නවා මිසක් අපි ඒක සූත්‍රීය බහා බලන්නේ නැහැ. ගිනේලා සසඳන්නේ නැහැ. ගෙඩිය පිටි ගිලිනවා ගිලලා ඊට පස්සේ අපි ඉස්සරහට ඇවිල්ලා අමාරුවනවා. ඊරෝසි කරදරෙත් අපත. දැන් මේකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නා දෙනවා උපදීම සිද්ධවන්නේ භවපත්‍ය ජාති අන්න විපස්සී බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා. භව 100ක් තියෙනවා. භව තුනයි කාම භවයේ හේතු කොටගෙන කාම ලෝකයේ උපදිනවා. රූප භවයේ හේතු කොටගෙන රූප ලෝකයේ උපදිනවා. ආරූප භවයේ හේතු කොටගෙන ආරූප ලෝකයේ උපදිනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ආයමත් නෝනින් විමසන්න පටන් ගත්තා. දැන් කවුරුත් කියන්නේ කියන්නේ කවුරු මෝසන්න පටන් ගත්ත කුමක් ඇති කල්ලිද භවය ඇතිවන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද භවය ඇතිවන්නේ ඒ ඉස්පස්සී බෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කරගෙන යද්දී ප්‍රඥාවෙන් අවබෝධ වුණා උපාදානී කෝසති භවය භවෝ බැඳීම ඇති කල්ලි භවයේ භවය කියන්නේ මත්පූර්ව දිනතුනවා. මොකද්ද භවය කියන්නේ? විපාක කිනුත් කර්ම සකස් වීම වේ. එතකොට බැඳීම නිසා බැඳීම හේතු කොටගෙන සිද්ධ වෙන්නේ බැඳෙනවා හතර ආකාරයකට. මොනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බති උපාදාන, අත්තවාද උපාදාන. මෙන්න මේ හතර ආකාර උපාදාන නිසා භවය ඇති වෙයි. ඉපස්සී බෝසතාණන් වහන්සේ ආයමත් විමසන්න පටන් ගත්තා. කුමක් ඇති කල්හිද මේ බැඳීම ඇති වෙන්නේ? මත් ප්‍රතිමේ බැඳීම ඇතිවන්නේ විපස්සී බෝසතාණන් වහන්සේ නුවණින් මෙලෙහිතරගෙන යද්දී ධර්මය අවබෝධ වෙනවා. සංඝාව ඇති නිසායි බැඳීම ඇතිවන්නේ. සංඝාව හේතු කොටගෙනයි බැඳීම හටගන්නේ. සංඝාව තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, උත්සම්ප තණ්හා, ධම්ම තණ්හා. මේවනිසයි මේ හතර ආකාර බන්ධනේ හටගන්නේ. ඇලීම නිසා සංඥාව කියන්නේ ඇලීම. විපස්සී බුදුරජාණන් වහන්සේ ආයම දෝසතාණන් වහන්සේ ආයමත් ලෝණ වීම සම්ප පටන් ගත්තා. කුමක් ඇති කල්ලිද මේ සංඥාව හටගන්නේ? කුමක් ප්‍රත්‍යෙන්ද මේ සංඥාව හටගන්නේ කියලා විමසගෙන විමසගෙන යද්දී මොහ ප්‍රඥාවෙන් අවබෝධයක් වුණා. වේදනාව නිසායි මේ සංඥාව හටගන්නේ. වේදනා ප්‍රත්‍යයෙන් විදීම නිසායි. විදීමක් නැත්නම් ඇලීමක් ඇතිවන්නේ. විදීම නිසායි මේක ඇතිවන්නේ කියලා. විපස්සී බෝසතාණන් වහන්සේ ආයෙත් කිනුතන්න පටන් ගත්ත කොහොමද? කුමක් කැටි කල්හිද මේ නිදීම ඇතිවන්නේ කුමක් මැද්දේද? ඔන්න නෝනෙන් මේකම අවබෝධ වුණා. මොකද්ද? ස්පර්ශය ප්‍රත්‍යයෙන් නිදීම හට ගන්නවා. ස්පර්ශය ඇති කල්හි නිදීම ඇති වෙනවා. ඊට පස්සේ පස්සේ බුත්සානන් වහන්සේ ආයමත් වුණේ මිනිසකගෙන මිනිසකගෙන ගියා. ස්පර්ශයේ කුමක් ඇති කල්හිද හට ගන්නේ කුමක් වාස්තියෙන්ද? ස්පර්ශය හට ගන්නේ ආයතන හය නිසා. ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ ආයතන හය නිසායි ස්පර්ශය ඇතිවන්නේ කියලා. ඊට පස්සේ මොකද ගියා? ඒ ආයතන හට ගන්නේ කුමක් නිසාද? කුමක් ඇති කල්හිද මේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන මේ හය ඇතිවන්නේ? ඉපස්සී බෝසතාණන් වහන්සේට අවබෝධ වුණා නාම රූප ප්‍රත්‍යයෙන් මේ අසකනනාසේ දිවකය මන ඇතිවන්නේ. ඊළඟට ඉපස්සී බෝසතාණන් වහන්සේ ආයත් මුසුකන ගියා. මේ නාම රූප ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? විඥානයේ ඇති කල්ලි නාම රූප ඇති වේ. ඔන්න ඉපස්සී බෝසතාණන් වහන්සේට මෙන්න මේ ඊළඟට අවබෝධ වුණා. මේ විඥානයේ කුමක් ඇති කල්ලිද ඇතිවන්නේ කියලා නෝනින් මුසුකන යද්දී යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අදි සම්‍යෝ ප්‍රඥාවෙන් මෙන්න මෙහි අවබෝධ වෙනවා. නාම රූපේ කෝසත් විඥානං හෝති. නාම රූප ඇති කල්ලි විඥාන ඇති වේ. නාම රූප පත්‍ය විඥානං. දැන් මෙතන මේ පටිච්චසමුප්පාදිකම බලන්න. දැන් මේ විදිහම දේශනා මේ විගටම කියනවා. මේකම කියන සංගතනිකාය දෙකේ ඒ ධර්මයේ ඉන්න ඉස්සරහ ක්‍රමයක්. දැන් නාම රූප ඇති කල්ලි විඥානය කියන එක ඉතින් නාම රූපය විඥානය අතර තියෙන සම්බන්ධ පින්නන්න මේ තියෙන්නේ. ඉපස්සේ බෝසතාණන් වහන්සේ මෙන්න මේ නැති වුණ අදහස. පච්චුදා වස්තති කෝ විදං විඥාන. මේ විඥානේ ආපසු කැරේ කරකවේ පවති. නාම රූපම්මා නාපරං ගච්ඡති. නාම රූපයෙන් පිටත නොයයි. එන විඥානේ නාම රූප ගන්නවා නේද කියලා. සතර මා ධාතුන් හටගත්තු රූප, වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර විඥානේ මේ ඉඳහරට යන්නේ නෑ. නාම රූපම නාපරං ගච්ඡති. නාම රූපෙන් බහැරට යන්නේ නෑ. ඒ කියන්නේ එහෙමනම් අනි විඥානේ කවදාවත් ඇති වෙන්නේ නෑ. සං විඥානේ කියනකත් ලෝකෙ නෑ. ඉස්සාවසා මෙපම්මනකින් ජායේස්වා උපදින්නේ දෙවේ. ජීයේස්වා ජිරන්නේ දෙවේ. සමේතවා සිතවන්නේ දෙවේ. උපපජ්ජේතවා යලි උපදින්නේ දෙවේ. යදිදන් ඒ කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ වේ. විඥානේ ප්‍රත්‍යයෙන් නාම රූප වේ. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වේ. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශේ වේ. ඉස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳීමදී විඳීම ප්‍රත්‍යයෙන් ඇලීමදී ඇලීම ප්‍රත්‍යයෙන් බැඳීමදී බැඳීම ප්‍රත්‍යයෙන් විපාක පිණිස කර්ම සකස් වේ. විපාක පිණිස කර්ම සකස් වීමේ හේතු උපදීමදී උපදීමේ හේතුවෙන් ජරා මරණ සෝක වලින් දුක් වේමා සුපාසහත ගනි. එතකොට මේ පස්ති බුදුරජාණන් වහන්සේට සමුදය සමුදය සිතික්කේ මහන්නේ මෙන්න මෙයයි දුකේ හටගැනීම. දුකේ හටගැනීම කියන්නේ මෙයයි කියලා පෙර නොවැසූ විරු අන්න ඉතින් බුදුරජාණන් වහන්සේ නමකට සුතමේ ඥානයක් නැහැ. එතනත් අනුනුස්සුතේ ධම්මේ නොවැසූ විරු ධර්මයක් ගැන සක්කුම් උදපාදි ධම්මස පහළ වුණා. ඥානම් උදපාදි ඥානෙ පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකය පහළ වුණා. දැන් පස්සේ දෝස්තරන් වහන්සේ සම්දිස්ස මේකේ නැති වෙන ආකාරය ආයමස් පතන දැස්ස උන්වහන්සේ නෝනි මොකද කොතනින්ද? දැන් මෙයා ජාතිපත්‍ය ජරා මරණ සූක පරිදිය දුක් දෝමනස් ආන්වන්නස් කල්පනා කළා. මේ ජරා මරණ සූක පරිදිය දුක් දෝමනස් නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද? නෝතකන ගියා වුණාන්සේට ආවුදු වුණා. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැතිවේ. ඉපදීම නැති කල්හි ජරා මරණ නැත. දැන් ඉදීම දැන් අසකන මම අසකන නාසය දිවකය මනස කියන හය මම කියන හිතාගෙන ඉන්නාට ඉදීම නැති කල්දී කියන්නේ මොකද වෙන්නේ බය කියලා එහෙමද මම ඉදෙන්නේ නැති වෙනවා ඉදෙන්නේ නැති වෙනවා ඒකෝද අර ජරා මරණ ඔක්කොම යන ඔසලකා හරිනවා ඉදෙන්නේ නැති වෙනවා නම් මම ඉදෙන්නේ නැති වුණාම එහෙනම් මට මොකද වෙන්නේ අන්‍යා අසමති වෙනවා නිවන කියන වචනේ ඒක අවබෝධය එන්නේ නැති තමයි අවබෝධයේ දැන් බලන්න මේක ජීවිතේ මේක පැහැදිලිවම මේ හේතුඵල ධර්මයක් නිසා ඉපදීම නැති කල්හි ජරා මරණය ඉපදීම නැති වෙන්නේ දැන් ආයමසන කුමක් නැති කල්හි ඉපදීම නැති වන්නේ කුමක් විරුද්ධ වීමෙන්ද ඉපදීම විරුද්ධ වන්නේ කියලා නෝනේ හිමසගෙන යද්දී ඔන්න අවබෝධ වෙනවා මොකද්ද භවය නැති කල්හි ඉපදීම භාවය නිරුද්ධ වීමෙන් නිරුද්ධ ගැටේ මෙහෙම කියනවා දැක්කල ගැටේ මෙහෙම කියනවා මොකදයි බුද්ධිය අපිරිමත් ප්‍රඥාව කියන්නේ තමයි ආචරණ ප්‍රඥාව මේ ආකාරයට ධර්ම විවරණය මම නම් මේ ලෝක වෙන කිසිම ග්‍රන්ථයකින් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා මම මේ වෙන ග්‍රන්ථ බලන්නේ නැහැ මේ වගේ තමයි ශ්‍රී සද්ධර්මයේ ඉතින් ඊළඟට දැන් අපි දන්නවා දැන් භවයේ කියන වචනේ විපාක පිණිස කර්ම සකස්සියමක් නැත්නම් ඉපදීමක් නැහැ. එහෙමනම් විපාක පිණිස කර්ම සකස්සියම කියන ස්වභාවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඊළඟට විපස්සී බුදුරජාණන් බෝසතාණන් වහන්සේ ආයමත් කියන සංකල්ප පටන් ගත්තා. කොහොමද? කුමක් නැති කලෙද භවය නැති වන්නේ? කුමක් නිරුද්ධ වීමෙන්ද භාවය නිරුද්ධ වන්නේ මොනෝනි මනසගනයක් දීපස්සී බෝසතාණන් වහන්සේ අවබෝධ වුණා. උපාදාන නැති කල්හි භවය නැත. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ. ආයනෝනි සම්මගතා කුමක් නැති කල්හිද උපාදාන නැති වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද උපාදාන නිරුද්ධ වන්නේ. විපස්සී බෝසතාණන් වහන්සේ දුන්න අවබෝධ වුණා මතක්ද? සංඥාව නැති කල්හි භවය නැත. සංඥාව නිරුද්ධ වීමෙන් සංඥාව නැති කල්හි උපාදාන නැත. සංඥා නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ. ආයමත් මෙසගෙන ගියා විපස්සී බෝසතාණන් වහන්සේ කොහොමද? කුමක් නැති කල්හි සංඥාව නැති වන්නේ? කුමක් නිරුද්ධ වීමෙන්ද සංඥා නිරුද්ධ වන්නේ? වේදනාව නැති කල්හි සංඥාව නැත. වේදනාව නිරුද්ධ වීමෙන් සංඥාව නිරුද්ධ වේ. ඊළඟට අද ආයම නිවන නිරුද්ධකම ගියා කුමක් නැති කල්ලිද වේදනාව නැති වන්නේ කුමක්ද වේදනාව නිරුද්ධ වන්නේ ඔන්න අවබෝධ වුණා ස්පර්ශේ නැති කල්ලි වේදනාව නැත ස්පර්ශේ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වේ. ඊළඟට මුස්තම ගියා කුමක් නිරුද්ධ වීමෙන් කුමක් නැති වීමෙන්ද ස්පර්ශේ නැති වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද ආයතන හය නැති කල්හි ස්පර්ශේ නැත. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශේ නිරුද්ධ වේ. ආයමතගෙන ගියා කුමක් නැති කල්හි ආයතන හය නැද්ද කුමක් නිරුද්ධ වීමෙන්ද ආයතන හය නිරුද්ධ වන්නේ. නාම රූප නැති කල්හි ආයතන හය නැත. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වේ. කුමක් නැති කල්හිද නාම රූප නැතිවන්නේ? විඥාන නැති කල්හි නාම රූප නැත. විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වේ. ඊළඟට ප්‍රශ්නය ආවා කුමක් නැති කල්හිද විඥාන නැතිවන්නේ? කුමක් නිරුද්ධ වීමෙන්ද විඥාන නිරුද්ධ වන්නේ? නාම රූප නැති කල්හි විඥාන නැත. නාම රූප නිරුද්ධ වීමෙන් විඥාන නිරුද්ධ වේ. ඉතින් මෙතෙන් අපි සංස්කාර අවිද්‍යාව දෙක කතා කරන්නේ නෑ එතන එක කතා කරන්නේ. ඊට පස්සේ විපස්සී බුදුරජාණන් බෝසතාණන් වහන්සේට මෙන්න මෙහෙම හිතුණා. දැන් මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය ඇති කරන විඥානපත්යෙන් නාම රූප ප්‍රත්‍යයෙන් පලායතන. දැන් මෙතන බලනවා හරි විඥාන නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වෙන්නේ විඥාන නිරුද්ධ. දැන් බෝසතාණන් වහන්සේට මෙන්න මෙහෙම හිතුණා. අධිගතෝ ඥායං මග්ගෝ සම්බෝධ ඔන්න සම්මා සම්බුද්ධත්වයේ පිණිස මාර්ගය මත අහු වුණා. ඔන්නුනා සිටිනවා. යම් මාර්ගය මත ඒ තමයි මේ තමයි නාම රූප නිරුද්ධ වීමෙන් විඥානෙ නිරුද්ධ වීම. විඥානෙ නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වීම. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන නිරුද්ධ වීම. ආයතන නිරුද්ධ වීමෙන් ස්පර්ශ නිරුද්ධ වීම. ස්පර්ශ නිරුද්ධ වීම. වේදනා නිරුද්ධ වීම. වේදනා නිරුද්ධ වීම. සංඥා නිරුද්ධ වීම. සංඥා නිරුද්ධ වීම. උපාදාන නිරුද්ධ වීම. උපාදාන නිරුද්ධ වීම. භව නිරුද්ධ වීම. භව නිරුද්ධ වීම. ජාති නිරුද්ධ වීම. ජාති නිරුද්ධ වීම. ජරා මරණ සෝක වලදී දුක් දුන්න නිරුද්ධ වීම නිරෝධෝ නිරෝධෝ දුකේ නැතිවීම දුකේ නැතිවීම කියන අනුස්සතියේ ධර්මයේ සම්‍යසූ ධර්මයන්හි ධාමනස පහළ වුණා ඥානීය පහළ වුණා ප්‍රඥා පහළ වුණා විද්‍යා පහළ වුණා ආලෝකයේ පහළ වුණා උන්නේ විපස්සී බුදුරජාණන් වහන්සේ දැන් වෙන ආර්ය මාර්ගයට පැමිණුණා ඔන්න දැන් සම්මාදිට්ඨිය ඇති ක්‍රමයේ තියෙනවා ඊට පස්සේ මොකද කළේ? පංච උපාදාන සංදේශ උද්‍යම්භයන් පස්සේ විහාසි. ඊට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඒක මුල් කරගෙන මේ පංචේ පරිසම්පාදේ හට ගන්න ආකාරය, නැති වෙන ආකාරයත් බලලා හට නොගන්න ආකාරයෙන් මෙන්න මෙතන පටන් ගන්නයි රූපම. මෙයයි රූපේ, මෙයයි වේදනා, මෙයයි සංඥා, මෙයයි සංස්කාරයි විඥානයි. මෙහිමයි රූප හටගන්නේ ආයතවත් මෙහිමයි වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ බව පැහැදිලි මෙහිමයි නැතිවන්නේ කියලා මොහොනි නිමිතිගෙන යාත්‍ය මොකද පංච පාදාන සම්පියේ මුල් කරගෙන භවයේ සකස් වෙන ආකාරය ඒකරේ තෘෂ්ණාව නිරුද්ධ වීම භවයේ නිරුද්ධ වෙන ආකාරයත් මොහොනි නිමිතිගෙන යාත්‍ය මොහොනි දවසකින් සම්මාසී සියලු ආස්මයන් ප්‍රහාණය කළා ඔව් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඔන්න බලන්න කෙනෙක් බුද්ධත්වයට පත් වෙන හැටි. ඒ විදිහට තමයි සියලුම බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් විපස්සී බුදුරජාණන් වහන්සේට හිතුණ මෙන්න මෙහෙම ධර්ම අවබෝධ කරලා දෙන්නේ ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා හිතුණා. ඔන්න කල්පනා කළා දෙන්න. අධිගතෝ මෙයායන් දෙන්නෝ මාමසිංහී ධර්මයේ ගාම්භීරයේ බුද්ධත්වයේ සිටීමට දුෂ්කර ගුණනිගෝණය අවබෝධ කිරීම දුෂ්කර සන්තෝ සාන්ත ප්‍රමේත තර්කයට ගෝචර නොවන නිපුණ පඬිත් වේදනියෝ නුවණැත්තම දකින්නා වූ මේ ධර්මයේ අවබෝධ වුණා. නමුත් මේ ලෝකය ආලේ ආලේ රත ආලේ සමුමුදිතා ආලේ රාම විස්නාගෙන නැලි විස්නාගෙන සතුටින් ඉන්න මේ ලෝකයාට ඉදප්පච්චේත පටිච්ච සමුප්පාදෝ මේ හේතු ප්‍රදානක පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගැනීම දුෂ්කර වෙනවා. ඊළඟට මේ සියලු සංස්කාර සංසිදවල සියලු තෘෂ්ණා ප්‍රහාණය කරන විරාගයට විරෝධයට පත් වෙලා නිවන අවබෝධ කිරීම මේ ලෝකයාට දුෂ්කර වෙනවා. ධර්මදේශනා කරන්න කිව්වොත් මට වේසක් විතරයි. ඒ නිසා මේ ධර්මදේශනා කිරීමේදී මම වේසට පත් වෙනවා කියලා කල්පනා කළා. කල්පනා කළා. උන්වහන්සේට මෙන්න මෙහෙම හිතුණා. කිච්චේමි අධිගතං මට මම බොහෝ මෙහෙත් මහත්යට පත් වෙලා මේ ධර්මය අවබෝධ කළේ. හලන්දාන ප්‍රකාශකුන් මේ නිසා දැන් මේක ප්‍රකාශ කරනවා. රාග දෝෂ පරිදී රාගෙන් දේසින් ඇඹරිලා ගිය ජනතාව නායන් ධම්මෝ සුසම්බුදු මේ ධර්මයෙන් අවබෝධ කරන්නේ. පටිච්චෝත ගාමින් වෙනපුනම් මේ පටිච්චෝත ගාමින් විරුද්ධ පැත්තට ගමන් කරන සියලු ගාම්භීර ධර්ම රාග රස රාගයලු සිත්ත කියයි සමෝක්ඛන්දීන් අවිද්‍ය අඳුරින් ගහලා ඉඳිද්දි කොහොමද මේක තේරෙන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ බලන සියලුම බුදුරජාණන් වහන්සේලාට ඒ අවබෝධය ඉතිසි සමානයි. අන්‍යයකට මහා බ්‍රහ්මයන් කල්පනා කරනවා නැසති වත ලෝකෝ අපෝ මේ ලෝකේ නැති යන්නේත් විනස්කති වත ලෝකෝ අපෝ මේ ලෝකේ නැති යන්නේත් විපස්සී භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනාවට හිත නැමෙන්නේ නැහැ. දැන් දසලෝකෙ අතුරුදහන් වෙලා විපස්සී බුදුරජාණන් වහන්සේ ඉස්සරහ ධම ගහල වැඳගෙන කියා හිටියා. දේසේතු බන්සේ භගවා ධම්මං අන්න ඉන්නීම කළා. දැක්කද? මම කියන්නේ ඉන්නීමකින් තමයි සම්බුද්දස්සේ ඉන්නීමකින් තමයි මෞකසට උපදීනේ. ඉන්නීමකින් තමයි සම්බුද්දස්සේටපත් වෙනවා. දැන් ඉන්නීමකින් තමයි ධර්මාභෝධ කරන්නේ. ඉන්නීමකින් තමයි පිරිනිවන් පාන්නේ. ධර්ම දේශනා කරන ඉන්නීමකින් පිරිනිවන් පාන්නේ. මේ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂත්වය අපි ශ්‍රාවකයන් හැටියට අඳුනගෙන තියෙනවා. නැත්තම් ශ්‍රද්ධාව නෙමෙයි ඉන්නේ මොකද ඉන්නේ? ශක්තිය. ඇයි? වාද විවාද සැකකරන තැන ශ්‍රද්ධාව කියලා තමයි. දැන් බලන්න මේ ශ්‍රද්ධාවට කැමිනවා කියන එක එතකොට ලේසියි නේද? ශ්‍රද්ධාවට කැමිනවා කියන එක විතර කරන් දෙවිසිනේ අපි ඔය මූලිකතාවයි කියන්නේ ශ්‍රද්ධාවන්ත පිළිගන්න කියලා. මන් දන්නේ කියන එකට මහාර ශ්‍රද්ධා බුද්ධ සම්පන්නක්. මම බුද්ධ සම්පන්න කියන්නේ. ඔව්. මොකද මේ බුද්ධ කියන එක යා ඇති කරගන්න ඕන එක මහා අසුන. අපි අර ඒ වෙනට හිත සතු කරන්න කියන එක කියන්නේ. මොකද ශ්‍රද්ධාවට ඇති වෙන එක ශ්‍රද්ධාව ඇති කර ගැනීම හරි මාමාරික. දේසේති බන්තේ බදවා ධම්ම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා භාග්‍යතුන් වහන්සේ අල්ප රජස්ක සත්‍යයේ ඉන්නවා අච්චවනතේ ධම්මක පරිහාය ධර්මය අහන්න ලැබුණු පිළිහිලා යනවා බයිසංග ධම්ම සංඥාකාරු ධර්මය අහන්න ලැබුණු තාවෝධ කරගන්න මේකට මුදම සාක්ෂිය තමයි අපි පිළිගන්න අපිට මේ ධර්මයේ හේම හරි යනවා නම් නැත්නම් අපි පිළිගන්නවා නේද? අන්න දෙකද. මේ ධර්මයේ අපිට අහන්න ලැබෙන්නේ අපි ආගෝත කරවත් කියන්නේ කියලා. දසමෙන් දසම ආන්දයෙන් වැඩි සාධනයක් නැහැ. මේ අපි වෙනම හිත බලපෑවා කියන්නේ මේ ධර්මය අහන්න ලැබෙන නිසා අපි ජීවනවා. මේ ධර්මය අපිට ලැබෙන්නේ නැත්නම් අපි ජීවෙනවා. ඉන්නම මරණවත්ව කතාව ඇත්තද? ආ. බුදුරජාණන් වහන්සේ කියන මහා ප්‍රශ්නය මම හිතුවා ඕක. අමුත්‍යමේ දේකේ මෙන්න මේ වගේ ආලෝ රස ආශාවෙන් හැදිලා ආශාව කුදුම්ජ්ජි මේ පටිච්චෝ උපාදව ගැඹුරු ධර්මයේ කියනට අවබෝධ කරගන්නේ නෑ කියලා හිතනවා. ඒක දෙවිලතාවට ආරාධනා කළා. මහා ප්‍රශ්න ස්වාමීනි භාග්‍යතුන් ධර්ම දේශනා කරන සීක්වා සුගතයන් වහන්සේ ධර්ම දේශනා කරන සීක්වා ඔන්න බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළිගැනගෙන ඔන්න බුදු රති ලෝකේ දියත් පාසනා උදාවෙන්නේ යන්නේ. ලෝකේ දියත් බලනකොට දැක්ක මේ ලෝකේ ආයත රජස්ති කෙලෙස් අඩු කෙලෙස් වැඩි කියන ඉදිරියන්නේ මුරවි ඉදිරියන්නේ කියලා දෙන්න ආසින් කියලා දෙන්න පුළුවන්. කියලා දෙන්න අමාරු පාරමයේ බය දකින්නයි පරලෝ බයි නොදකිනම් නාසි දැක්කමය බෝතියමකක් වගේ නැඳින් දැන් බලන්න අවබෝධය සීමේ බුදුරජාණන් වහන්සේලාගේ සමානට හීම තමා සමාන එකද කුච්චර ආස්කර ඒ නෙමින් බුදු කියන නොදදෙන සිකිච්ච නෙල ඊළඟට කියනවා ඔව් භාගත මෝරතු නෙල ඊළඟට කියන වතුර ආස්කර සීමේ නෙමින් පුත්තු සාම සුදෙන්න සුදුසු නැත ආමිය රජී දැක්ක. එතකොට බුදුරජාණන් වහන්සේට අට ගාථාවක් ප්‍රකාශ කළා. පාරවත මුදිනක සිටින කෙනෙක් ධනයා දෙස බලනවා වගේ. එතකොට මහා බ්‍රහ්මයාට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දැන් මේක මොන විදිහට බලනවා. ඉතින් මහා බ්‍රහ්මයා වැඩගෙන ඉන්නා හැටියට පාරවත මුදිනක සිටින ධනයා දෙස බලනවා වගේ. ධර්මයේ නිරිමිත පාරවතේ නැති ආසාදෝත නැති සාත් පස බලන මූන සෝපයෙන් ඉතරවිත්ත මනදාන මේ සෝපය පැමිණ සිටින මේ ජනතාව උපදින මරණ ලෝකයෙන් පෙළෙනා වූ ජනතාවද බලන මන මහා වීරයන් වහන්සේ මාරියුද්දේ ජයගත් මනදාන මේ සත්‍යයෙන් ඉතර කරන ගල් කරුවාන නායනක හිමිදාන මේ ලෝකයේ ඇතිරිමන දේපස්ස භගවා ධම්ම භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා අඤ්ඤාකාරෝ භවිෂ්‍යති අවබෝධ කරන අය ඇති වෙනවා. ඔන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඔන්න ගාථා ප්‍රකාශ කළා. සියලුම බුදුරජාණන් මේ ගාථා සමානයි. මේ විදිහටම අපේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. ඉතින් මේවා දැනගත්ත මම හිතන්නේ ගොඩක් ඒ ප්‍රශ්න ඇති වෙන්නේ යෝනිසෝ මනසකාරයෙන් යුක්ත ධර්මයේ සාධාරණ නිසියයි. ඒගොල්ල අර මනසකීති රාමුල හරිවලයි කියන නිවන සලකන දෙස්තරේලා මට මේ සංගතේ ප්‍රතික්ෂේප කළ අදාළ මෙතුමත් අල්ල ගන්නවා අදාළද අසාරයි. ඉංග්‍රීසි ලක්ෂණ කියනවා අපාරසාසිකම් අමතස් ද්වාරා යේසුතවන්තෝ පමනිසන්තු සද්ධං සමන්විත ඇත්තෝනි සද්ධාව දස්වා ඔවුන් සියලු දිනාත අමාදු හරිනලදි විකන බ්‍රහ්මයේ මේ ධර්මයේ මම ප්‍රකාශ නොකළේ ජීවිත දෙය කියලා සාධන දැන්නේ මම දේශනා කරන්න කියලා ඔන්න කල්පනා කළා කාටද මම පළමුකොට ධර්මයේ දේශනා කරන්නේ කවුද පළමුවෙන් වහවහ අවබෝධ කරගන්නේ ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේට හිතුණා ඛණ්ඩ කිස්ස කියන ඛණ්ඩ කියන රජ කුමාරයාටයි කිස්ස කියන පුරෝහිත කුමාරයාටයි කියන්නේ මේ දෙන්නට ධර්ම දේශනා කරන්න කල්පනා කළා ඔන්න මොකද වුනේ අර පළමු බෝධිසවණ ඉඳලා ඉතින් අතුරු දහන් වෙලා බන්ධමතියේ කියන නගරයේ ප්‍රේම කියන නිගදායක බුදුරජාණන් වහන්සේ වැඩම කළ ඒ නිගදායක පිටන යම් සල්ලාට කියනවා බන්ධමතිය රාජධානියට ගිහිල්ලා ඛණ්ඩ කිස්ස කියන කුමාරවරු දෙදෙනාට එන්න කියන්නේ. විපස්සේ බුදුරජාණන් වහන්සේ දීපි 15 වෙනා එන්න කියන්නේ. ඔන්න ගියා නම් ඒ පිටස යනවා. විපස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කරනකොට ඒ ධර්මයේ ශ්‍රවණය කරනකට අන්න මහ බුදුරජාණන් වහන්සේලාට විශේෂ දේශනාවක් තියෙනවා. ඒකට කියන්නේ මොන දේශනාවක්ද? සාමකාන්තික දේශනාව. සාමකාන්තික දේශනාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍යෙම ඉලක්ක කරගෙන දේශනා කරන දේශනාව. පටන් ගන්න තික දාන කතා. සීල කතා. සද්ද කතා. කාමාන ආදීන. කාමයන්ගේ ආදීන. ඕකාරං සංකිලේසං කෙලසුන්දි පීඩා නික්කම්මි ආනිසංසං නයස්කම්මි ආනිසංසං කියාගෙන යනකොට ඔන්න මේගොල්ලන්ගේ පිටි එක්කද වෙනවා නීවරණ ධර්මයන්ගෙන් දිරි වෙනවා. අන්න එතකොට දුක් සමුදය දෝෂ මාර්ග කියන ඒකෙන් එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමෙන් අර ශ්‍රවණය කරන කෙනාගේ පිට පිරිසිදු කරනවා. ඒකට කියන්නේ මොන ප්‍රාතිහාර්යද? අනුශාසනා ප්‍රාතිහාර්ය. අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණේතයි එකයිති. අනුශාසනා ප්‍රාතිහාර්ය. ඒ තමයි දැන් අහගෙන ඉන්න කෙනාට දේශනා කරගෙන යනකොට මොනවද දන්නවද? මම අහගෙන ඉන්න කෙනාට මේ විදිහ කියා දෙන්නේ නැනකට මෙයාගේ තියෙන පංච නිවන් ධර්ම යතපත් වෙලා සිත් ඒකාග්‍රතාවේ සකස් වෙනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. මොන්නේ ධර්මාවබෝධ කළා. අවු ඊට පස්සේ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ දෙන්න ප්‍රයෝජන. ඒ දෙන්නම තමයි අග්‍රස්ථානක දෙන්න. ඊට පස්සේ අර 84000 ජනකායේ අන්න බුදුරජාණන් වහන්සේ සලාගෙන ඇවිල්ලා ඒ දෙන්න ප්‍රයෝජන. ඒ සියලුම පිරිසකින් වහන්සේ කතා කර කර ධර්ම දේශනා කරනවා. ඒ ධර්මයේ අවබෝධ කරගන්න. දැන් මෙන්න අර 160000ක් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ පිරිස හැදිච්ච හැටි. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ කල්පනා කරන දැන් 160000ක් පිරිස ඉන්නේ. ඒ පිරිසට විපස්සී බුදුරජාණන් වහන්සේ අමතක. අපේ බුදුරජාණන් වහන්සේ යන කී පිරිස කීයද කියන්නේ? 79. 79. බුදුරජාණන් වහන්සේ සමග තමයි හැදෙන්නේ. දැන් මෙතන 160000 රහතන් වහන්සේලාට කියනවා චරිත භික්ෂුවේ සාරිකා මහණෙනි සාරිකාවේ යන්න බහුජනස්ථාය භෝජනයාට හිත පිණිස බහුජන සුඛාය භෝජනයාට සැප පිණිස ලෝකානුකම්පාය ලෝකායාට අනුකම්පා පිණිස අත්ථයනිසාය යහපත පිණිස සුඛාය සැප පිණිස දේවමනුස්සාන දේවමනුස්සාන මා ඒකේම ජී අගමිය එකපාරට දිනම නොයන්නේ. ඔන්න දැන් දැන් අපේ රටේ පොලිටික නම් කිය කියන මොකද කියන්නේ. මම කියන්නේ පොලිටික වටිනාකම කොටස. දේශයේ තිබිස්තුන ධම්ම මානි ධර්මයේ දේශනා කරන ආදි කල්යනා පටන් ගැනීමත් සුන්දර. මජ්ජේ කල්යනා මෙදත් සුන්දර. පරිෝසාන කල්යනා නිමාවීමත් සුන්දර. සාත්හන් ආර්ථ සහිතයි. සබ්බැන්ජනං පැහැදිලි වචන වලින් කේවල පරිපින්නම් පරිසුද්ධං නිලමිනු පිළිපින්නේ පරිපින්නම් බ්‍රහ්මචර්යං පාරිසුද්ධ නිවන් මඟ පතාසේ කියන්නේ. අන්න ඒකයි කියන්නේ. සම්පත්ත අපරජක්ක ජාතක අයුත් රජස්ක කෙලෙස් අඩු සත්‍ය සිදිති අස්සවනතා ධම්ම පරිමාය මේ ධර්මයෙන් අහන්න ලැබුණොත් භවිෂ්‍යන්ත ධම්මස් සංඥාතාව ධර්මාවෝධ කරන පිරිස ඉන්නවා. මේ හය මාසෙන් හය මාසෙට බන්ධුමුති රාජධානියට එකතු වෙන්න කියන ප්‍රාතිමෝක්ෂයේ දේශනා කරා. එතකොට ඇහැල මල් නියමකට වෙන ඇහැල මල් රාශියක් විසිරලා ගියාම රහතන් වහන්සේලා දඹදිව සල්ලි පුරා සිතාරා වැටියා. ඊට පස්සේ දෙවියන් තමයි දැන් අවුරුදු 6 හයදී ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්නේ. දෙවියන් තමයි යාගම දෙවියන් යාගම දැන් අවුරුදු දැන් අවුරුද්දක් ගත වෙලා ගියා. තව අවුරුදු 5ක් තියෙනවා. දැන් අවුරුදු තව අවුරුදු දැන් අවුරුදු 2ක් ගත වෙලා ගියා. තව අවුරුදු 4ක් තියෙනවා. දැන් අවුරුදු 3ක් ගත වෙලා ගියා. තව අවුරුදු 3ක් තියෙනවා. දැන් අවුරුදු 4ක් ගත වෙලා ගියා. තව අවුරුදු 2ක් තියෙනවා. මේ දෙවියන් කියන්නේ දැන් දෙවියන් ආශාවට දෙන්නේ නැහැ. ඇයි? මේ මිත්‍යාද සමාජයට කොහොමද දෙන්නේ? මේ සමාජයට දෙවියන් මෙරුවන්ක දරහම මත්යෙන් ජීවිත නටන මේ සමාජයේ දෙවුරු වෙන්නේ දිව්‍යත් ඉස්සරහම ජීවිත තියෙන පිළිගන්න. දැන් වෙනනම් මේ දේවාලවලින් දිවුරු කියන කවුද? ඒකට ඔන්න 6 වෙනි අවුරුද්ද ගත වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඔන්න දෙවියන් කිරිදි බලෙන් කියාගෙන ගියා. විසු සංඝයා එකතු වුණා. හරි පුදුමයි. මේ ඉතිහාස නාම දේවත් සද්ද විලාසය. ඔන්න බුදුරජාණන් වහන්සේ විස්සංඛ්‍යාත පාතිමෝක්ෂයේ දේශනා කරනවා. මේ බන් ලක්ෂණ කන්ති පරිණාම සප්පෝති සික්ඛා. ඒකෙන් ශාන්තියෙන් මෙලෙසීම තමයි උතුම් සීලය. නිබ්බානං පරමං වදන්ති බුද්ධා. ශ්‍රේෂ්ඨම දේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා නිවනයි. නිදි පබ්බ දිතෝ පරිපඝාති සමනෝ වාති පරං විහෙතයන්තු. අනින් විහෙතන ක්‍රමණය පැවිදි නොවේ. සබ්බ පාපස්ස අකරණං පුඤ්ඤක. අපි මේක අපේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. කුසලස්සේ උපසම්පදා සියලු පවුන කිරීම කුසල රූප කිරීම සත්‍යික පරිව දපනම් එකේ තමසිත විරසිදු කිරීම ඒතං බුද්ධාන සාසනං. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනා. අනුපවාදු අනුපදාතු පන්දු පීඩා කරන්නේ පාති මුඛයේ සංවර සීලේ සිටින්නේ මත්තනසත් භක්තස්මි. හරපිය දැනගෙන දාන ගන්න පන්තන්ස සයනාසන ඈතවල දෙන සීවල වාසය කරන්නේ. අදු පිත්තේස ආයුබ සමතේ යෙදෙන්නේ ඒතන් බුද්ධාසනං. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. බුදුරජාණන් වහන්සේ වදාළ මාමිනි මේ සාසනේ මම දැනන්නේ මේ ඔක්කොම මේ විස්තරේ සම්පූර්ණම කියලා දෙන්නේ කවුද? අපගේ සාසන වාසියේ විගිනු මහණෙනි එකලාව සිත්තේ කියන්නේ සිටිය මත මේ අදහස ඇති වෙනවා. මොකද මේ දීර්ඝ කාලයක් තුළ සුද්ධාවාසය අපහරුණාම කියන්නේ අනාගාම බබළු අපහරුණාම සංසාරේ ගත නොකළ සත්‍යාවාසය නෑ. එනිසා සුද්ධාවාසයට යන්න ඕනේ කියලා හිතන සුද්ධාවාසය අතුරුදහන් වෙන සුද්ධාවාස ලෝකේ පහළ වුණා. පහළ වෙලා ඉන්නක තියෙන සුද්ධාවාසයේ දෙවිවරු ඇවිල්ලා කියලා තියෙන ස්වාමීන් වහන්සේ අනුනික කල්පයකට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. දැන් සුද්ධාවාස දෙවිවරු බුදුරජාණන් වහන්සේ ඒ කාර්යය කියනවා. මේ සිත් කල්පයකට කලින් සිකී රත්නදී බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. මේ මහා භද්‍ර කල්පයේ කටුසඳ කෝණාදම කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා පහළ වුණා කියලා කියනවා. එතකොට ස්වාමීන් අපි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බඹසාර වාසය කරන්නයි මේ අනාගාමී දෙවි. ඊළඟට මේ ලක්ෂ ගණන් දෙවිවරුන් කියලා කියනවා. බලන්න මහණෙනි යකන්නි මේ දිව්‍ය ලෝකේ දහස් ගණනින් ලක්ෂ ගණනින් දෙවියෝ මා වෙතට පැමිණියේ. පැමිණි සාධිකයන්ට වැඳ එකක් පසු පිට මෙසේ පැවසුවේ බුදුකාණන් වහන්සේ මේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ අරහත් සම්මා සම්බුදු වූ උදවහන්සේගේ ශාසනයේ බඹසර රස අපි මේ ඉපදුනේ. එනම් දිව්‍ය ලෝකවල හැටදී තමයි බ්‍රහ්මචාරී වාසයට මේ ලක්ෂ ගණන් දෙවියන් ඉතිරිලා තියෙනවා. මේ මහණෙනි මෙසේ යම් ධර්ම දාතියක් මොනවට අවබෝධ කළා නම් තථාගතයන් වහන්සේ දාන ඒ ධර්ම දාතිය නිසා මේ වගේ මේ ධර්මය සීකරන්න පුළුවන් වුණේ. ඉතින් දැන් ඔන්න අපි අද ඉගෙනගත්තු දේශනාවේ නම මොකද්ද? මහා ප්‍රදාන සූත්‍රය. දැන්වත් කියන සකසංකා කියනවනේ මත අරගන්න අපගේ බුදුරජාණන් වහන්සේට මහා ප්‍රශ්න ආරාධනා ධර්ම දේශනා කරන්න උපතලී වුණා. කියලා මේ කර්ම අවබෝධයේ තිස්සුනේ තියෙන සිත සංකාතියනේ. ආන්‍යේවා අතහැරගන්න. අතහැරලා අපි දැන් බුදුජානන් වහන්සේගේ විදුගුණ කියලා අවසන් කරනවා. ඒ කියන බුදුජානන් වහන්සේට සමානයි. යති පිසු භද්දං ආරහං සම්මාසම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුජාතෝ අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදේමනුස්සානං බුද්ධෝ භගවාසි. අපි සියලු දෙනාටද ඒ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කොට වදාළ මේ සද්ධර්මය වහවහ අවබෝධ වේවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ වහවහ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සීක රහසින්වත් පවුණු කළ සීක සියලු පාපයන්ගින් මිදුනසේක සියලු නුවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක. බුදු රජාණන් වහන්සේ අතිරූපදස යනුප කෙරෙහි නොවන්නසේක. නොගැතුනසේක මුලානුනසේක. ආසාව දුරු කළසේක. කනින් සබ්ද අසා ඒ සබ්ද කිරිහි නොවැළුනසේක. නොගැතුනසේක.